ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ආචාර්ය ආනන්ද සේනරත් මහත්මයා හැම මාසිකම දානම් කිරීමේ සිට ප්‍රතිස්කින් කමයි අද දින මේ මහත් ශ්‍රද්ධාවෙන් සියතින්ම දානේ සෝදානම් කරගෙන බොහෝ දුර මෙහෙට ලැබිලා ස්වාමීන් වහන්සේලා උදෙසා පූජා කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් ඔබතුමා මා පසුගිය වසර දෙකමාර තිස්සේම මේ වගේ අඛණ්ඩව පින්කම් සිදු කරමින් තමගේ ජීවිතයේ පින කුසල එකතු කර ගන්න අතර මේ ගිය තම ස්වාමී දේනිය දෙමෝපියන් ඇතුළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට කටයුතු සිදු කළා. ඉතින් මේ කාලය ගැන හිතනකොට ආනන්ද මහත්මයාට හිතේ ලබෝ සැනසීමක් ඇති කර ගන්න පුළුවන්. සිය ජීවිත අභියෝග හමුවෙහි නොසැලී කුසල දහම් සිදු කරමින් ධර්ම ශ්‍රවණය කරමින් ස්වාමීන් වහන්සේට උපස්ථාන කරමින් තම ජීවිතය සඵල කරගන්නට අවස්ථාව ලැබුණා කියලා. ඉතින් භාගතුන් වහන්සේ අපට දේශනා කරනවා අප වඩාත්ම නුවණින් ජීවිතය ගත කළ යුතු ආකාරය පිළිබඳව. අපේ ජීවිතයේ සැබවින්ම ජීවත් වෙනවා කියලා කියන්නේ අප යමක් ගැන හඳුනා ගන්න අවස්ථාව. වෙනත් විදිහකින් කියනවා නම් මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ කියලා අවස්ථාව තමයි සැබවින්ම අපේ ජීවිතය කියලා කියන්නේ. අප යමක් අපේ අස්සන්නාසාද ඉන්ද්‍රිය වලට ගැටෙන අවස්ථාවේදී ඉස්සන්න පංචකයක් ක්‍රියාත්මක වුණාට ඒ රූපය ගැන අපි හඳුනා ගන්න අවස්ථාව කියලා කියන්නේ හැම වෙලාවෙම ඒ රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාව. ඉතින් අපි කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ ඇත්තටම අපි හිතන මෙයා කායිකව අපි ඇසුරු කරනවා කියලා. කායිකව අපට යම්සි විදියක ඇසෙන් දැක ගන්න පුළුවන්, කනෙන් එයා ගැන අහගන්න පුළුවන්. නමුත් ඒ තැනැත්තා ගැන හිතනකොට ඒක අපි තේරුම් ගන්නකොට නිතරම අපි හිතන්නේ මනෝ විඥානයේ වශයෙන්, මනෝ විඥාන ධාතු වශයෙන් අවස්ථාව තමයි ක්‍රියාත්මක වන්නේ. ඉතින් අපි කෙනෙක් සමග අවුරුදු 100ක් ජීවත් වුණා. ඇත්තටම අපි ජීවත් වුණා කියලා කියන්නේ අපේම මනසින් එයා හඳුනා ගන්න අවස්ථාව. එතකොට කෙනෙක් එක්ක ඇත්තටම අපි ජීවත් වෙන අවස්ථාව කියලා කියන්නේ එයා ගැන සිතන අවස්ථාව. ඉතින් මම හිතන්නේ ආනන්ද මහත්මයා දෙල්හි නෝන සමග ජීවත් වෙන කාලයේදී ජීවත් වුණාට වඩා මම හිතන්නේ ජීවත් වන්නේ මිය ගියාට පස්සේ. එහේ එතුමිය ගැන හිතන අවස්ථාව. ඉතින් ඒක තමයි සැබෑ ජීවිතය කියලා කියන්නේ. එතකොට අපි ඒක තවත් ඉහළට ගිහින් අපි බුද්ධිමත්ව කල්පනා කරොත් එතුමියගේ ගුණ සිහිපත් කරන අවස්ථාව තමයි සැබවින්ම අපි එතුමිය ඇසුරු කරන අවස්ථාව. ඊටත් වඩා තවත් දියුණු විදිහට කල්පනා කරලා බලනවා නම් අපේ ජීවිතයේ වඩාත් කුසලයේ දිනු කර ගන්න තියෙන අවස්ථා, බුදුහන්වරුන් සිහි කරන අවස්ථා, ධර්මය ගැන, සංගරත්නේ, අප කරපු පින්කම්, අපේ අමල තාත්තලගේ තිබෙච්ච ගුණ, මෙන්න මේවා සිහිපත් කරන අවස්ථාව වඩාත් තමයි ජීවිතයේ කුසලයේ සිද්ධ වෙන අවස්ථාව. ඉතින් එහෙම කල්පනා කරොත් අපිට මේ ලෝකයේ හිතලා වඩාත්ම හිතේ සතුට ප්‍රසාදය ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හිතන අවස්ථාව, ධර්මය ගැන, සංඝරත්නය ගැන, සරුත්මුගලන් ආදී නිකලේති මහරහතන් වහන්සේලා ගැන හිතන අවස්ථාව තමයි අපේ හිතේ නීවරණ යටපත් වෙන අවස්ථාව, කුසලයේ ඉහළ මට්ටමේ තියෙන අවස්ථාව. ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා ඒ හිතන අවස්ථාවේදී මේ හේතුඵල ධහම ස්කන්ධ පංචකයේ සමුදය ව්‍යාපාර සීකරන්න පුළුවන් නම් රූපාදී ස්කන්ධ පංචකයේ හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරෝධය දකින අවස්ථාව මනංච පටිච්ච ධම්මේ උපාජිත මනෝ විඥානං නැත්නම් සබ්බේ ධම්ම මනෝ විඥාන ධාතියා වෙන්නේ අවස්ථාව අපිට සැබවින්ම සිහිපත් කරන්න පුළුවන් නම් අපි සමස්ත ජීවිතයට දකින්නේ අපේ මේ හිත සංසිකවල සමුදය ධම්මාන පස්සේ විහෙරති, වය ධම්මාන පස්සේ විහෙරති කියන අවස්ථාව. මෙන්න මේ අවස්ථාව තමයි සැබවින් ප්‍රඥාවෙන් ජීවත් වෙන අවස්ථාව. මෙලෙස ප්‍රඥාවෙන් ජීවත් වෙන අවස්ථාව අප බාහිර ලෝකයේ කිසිම භෞතික දෙයක් මත අපේ හිත ඒ මොහොතේ යැපිලා සම්බන්ධ වෙලා නැහැ, රූපේ නිදහස් වෙන්නේ. ඒ වගේමයි ඒ හිතන මනෝ විඥානයත් අපිට තත්ත්වසත් විපස්සතියේ විදිහට ඒ මොහොතේම හිත චෛතසික වල හට ගැනීම නිරෝධය දකින්න පුළුවන් නම් අපට බාහිර රූපෙනුත් නිදහස් වෙන්න පුළුවන්, අභ්‍යන්තර හිත චෛතසික වලින් නිදහස් වෙන්න පුළුවන්. යතනාමංච රූපංච අශේෂං උපරෝජති පටිඝම් රූප සංඥාංච එත්තේසා චිත්තේ ජඨං කියලා භාගවත් මහන්සේ සතුරාම අභ්‍යන්තර බාහිර ගැටළු වලින් දුක නිදහසන මාර්ග ලෙස පැහැදිලි කළේ මෙන්න මේ හේතුඵල ධර්ම සමුදය වැල් දකින අවස්ථාව. ඉතින් අපි කරන මේ සියලුම කෙන්කම් අපි ඉලක්ක කරගන්න ඕනේ මෙන්න මේ ධර්ම අවබෝධයේ කිරීම දක්වායි. ඉතින් ඔබතුමා ජීවිත කාලය පුරා අප්‍රමාණ තීර්ථාම් සිද්ධ කරගත්තා. දාන ආදී තීර්ථාම් සිද්ධ කළා. ස්වාමීන් වහන්සේලාගේ පහසුව සඳහා අප්‍රමාණ කැපවීම පරිත්‍යාගයන් සිදු කළා. ධර්ම දේශනා කිරීම බොහෝ දෙනෙකුට බණහනට අවස්ථාව සලසන්නට නොයෙකුතේ පරිත්‍යාගයන් උපකරණ පූජා කරමින් ඔබේ කුසලයේ දිනු කරගත්තා. ඉතින් මේ හැම පීකමකම අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වන්නේ අපේ මේ හිතේ ධර්මය එකතු කිරීම, හිතට ධර්ම එකතු කිරීම, නැත්නම් අපේ මනසට සතිමත් බව, සතිමත් තහණය, අනිත්‍ය දුකනාත්ම මෙහි කරන අවස්ථාව මෙතෙන්ට අපේ ජීවිත රැගෙනෙන්නයි අප මේ ජීවිතේ හැම දෙයක්ම සිදු කළේ. ඉතින් මේ හැම දෙයකම ආනිසංස ආශිර්වාදයෙන් අපේ ජීවිතයේ උපරිම ලෙස ධර්මයෙන් පෝෂණය කරගන්නට, ධර්මයෙන් ජීවිත ගත කරන්න අපි වඩ වඩා ධර්මයට නැඹුරු වීම තමයි මේ හැම දෙයකින්ම අප බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ උතුම් පින්කම් මාලාවට අද දිනත් මේ උතුම් දානය ස්වාමීන් වහන්සේලා උදෙසා පූජා කිරීමෙන් ඒ උතුම් පින්කම් මාලාව තවත් ශක්තිමත් කරනවා කියන අදහසින් ඔබේ දැනටින් සෝදානම් කරපු මේ සියලු දානය සැරිල් මොගලන් ආදී ඒ නිකේසිය මහරහතන් වහන්සේලාගෙන් සිදු වෙච්ච ඒ උතුම් ශාස්ත්‍රීය සේවාව සහ උන්වහන්සේලාගේ ආධ්‍යාත්මය තුළ තිබුණා වූ සුපටිපන්නතාදී ඒ උතුම් සංගුණ උදෙසා මේ සියලු දානීය පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් දැනගන්නා වූ මේ උතුම් කුසල ඵලය මේත වසර දෙකමාරකට කලින් මිය ගිය ආචාර්ය දේහිනී සෙනවිරත්න මහත්මිය අනුමෝදන් වේවා. එවැගේම ආනන්ද මහත්මයා නමින් මිය ගිය ආදරණීය අම්මතාත දෙන්න, එවැගේම සහෝදරයතුළු, එවැගේම දේහිනී නුවරගේ මෑණියන් ඇතුළු යම් තරක් ඥාතීන් මේ පින දැක සෝවාන් ඥානයට පුළුවන් තැනක සිටිත් නම් ඒ සියලු ඥාතීන් වූ මේ පින දැක සෝවාන් ඥාතීන්වා අවසන උතුම් මොණිවරින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍යයේ කියමින් අපේ දානය සනසතු කොට පූජා කරමු. ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම එක්ඛිතං පට්ඨිතං තොයිහං කිප්පමේව සමිජ්ජතු සම්දේ පෝරෙන්දු පිට සංකප්පා ඡන්දෝ පන්නරති යථා ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පන්තිමේත අතෝ නිර්වාණ සම්පන්තේ ඉමේනාතේ සමිජ්ජතු. සරගත් මේ සියලු පින් දෙහි නොනැතුළු මිය ගිය ඥාතීන් අනුමෝදන් කරමු. දැන් වඩමින් ගාථාව කියලා එදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතේ එදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතේ එදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා සරගත් මේ සියලු තින් සම්මද්දෂ්ඨක දෙවියනුත් අනුමෝදන්ව ආනන්ද මහත්මයා සිදු කරන සියලු දෙහිම කටයුතු සඵල කරගන්නට දෙවියන් ආශිර්වාදයක් සැලසේවා. දෙවියන්ට මේ පින උතුම් වන පිණිසම හේතු වේවා කියන කතමෙන් දෙවියන්ට තින් අනුමෝදන් කිරීමෙන් පස්සෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පින් දහමල බලයෙන් ආනන්ද මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටම මෙලොවසෙන් නිරුක් නිරෝගී සම්පන්නිය කියලා ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත් ප්‍රාර්ථනා අනුකූලව තුමෝරිමන් සෝයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ස්වාමීන් වහන්සේලා දැන් ආනන්ද මහත්මයාට සෙත්පිලි දේශනා කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්න උතුම් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආනිසංසෙන් මේ උතුම් පින්කමල ආනුභවයෙන් ආනන්ද මහත්මයා සිදු කරන සියලු දහම කටයුතු සඵල කරගෙන තව දොරටත් මේ උතුම් සම්බුද්ධ ශාසනය තුල පුසන් ධම්ම කරන්නට සියලු ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනාව නිරෝගී භාවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බුද්දස්ස. ඒතේන සච්ච වජ්ජේන පාදෝ ත්වං රතනත්ත්‍යං. ඒතේන සච්ච වජ්ජේන පාදෝ ත්වං රතනත්ත්‍යං. ඒතේන සච්ච වජ්ජේන පාදෝ ත්වං රතනත්ත්‍යං. යං කින්ති වෙත්තං ඉදවා හුරං වා සග්ගේසු රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදං තිබුද්දේ රතනං ඒතේන සංචේන සුවත්ති හෝතු පයං විරාගං අමතං පනීතං යදජ්ජකා සක්‍ය මුනි නතේන ධම්මේන සමන්ති කිංචේ ඉදම් ති ධම්මේ රතනම් ඒතේන සංචේන සුවත්ති හෝතු කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත් ආයතිකේ භවස්මින් තේ කේන බීජා අවිරුල්ලිජ්ජන්දා නිබ්බන්තිති යථායං පදීපෝ ඉදං ති සංඝේ රතනං ඒතේන සච්චේන සුවත්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං සක්කෝ වයෝ යසෝ යෝච සුවයෝ චස්ස මුදෝ අනති මානේ සන්තොස්ස පෝච සුබරෝච අප්පදිච්චෝච සල්ලෝක වුන්තේ සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පගම්බෝ කුරේ සුවනනු කෙන්දෝ නච කුන්දං කෙන්තේන විඤ්ඤෝ පරේ උපවදෙයොං සුඛිනෝ වාකේ මිනෝ හොන්තු සම්වේ භවන්තු සුඛිතං තායේකේ පාන භූතං තේ තථා වාතාවරවා අනව දීඝාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස පානුපතෝලා දිට්ඨාවායේව ඒක දූරේ වසන්ති අවි දූරේ භූතාවා සම්භවේ සම්නේ සන්තාවන්තු සුඛිතන්තාන පෙරෝ පරන්නේ කුම්බේත නාති මඤ්ඤේත පත්ත ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ නිච්චය මාතායතානි ආයුසායේක කුන්ත මනුරක්කේ එවං ති සම්බෝතේ සෝමාන සම්භාවයේ අපරිමානං මෙත්තංච සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානං උද්ධම්ම දෝච සිරියංච අසම්බාධං අවේරං අසපත්තං තෙක්ඛං චරං නිසින්නෝ වා සයානෝ වා යාව තස්ස විගත නින්දෝ අදිට්ඨේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ දිට්ඨින්ච අනුපදම් දස්සනේන සම්පන්නෝ කාමේ සුභිනේය ගේදං නහි ජාතු ගම්ව පුනරේති තේන සච්ච වජ්ජේන සන්ධිතේ හෝතු ඒතේන සච්ච වජ්ජේන සම්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච හෝතු තේ ජය මංගලං අභිවාදන සීලස්ස නිච්ඡං බන්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතෝ